वे हुए माँ मंदी मठ ऐ मंगहरी हीन हंडटई की बिंदुम अहिने ही नगा गी मुल्ली ही नगा गी मुल्ली අද මට හරස් වෙලා වෛරා දොරකට නොබලයි ඉව අල්ලා විදි පොටක් හංගාගෙන ආවා හිනගේ නුඹ නැදන්නේ හිනගේ නුඹ නැදන්නේ සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ මා මන්දී මට ඇයි මඟ හැරී හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ හීන් නගා ඇයි ගේ මුල්ලේ හීන් නගා ඇයි ගේ මුල්ලේ පොරවාගෙන සැලයා කූඩු වෙලා කනප්පුවෙන් පැන එප්පුව බිම වැටිලා පාන් පැලට අද පරමල් වැදලා ගලේ විහාරෙති ගොළුවිලා ගලේ විහාරෙති ගොළුවිලා සුදු නැන්දා ඇයි ගේ දොර වැහුවේ මා මන්දී මට ඇයි මඟ හැරී හීන් හඬට ඉකි බිඳුම් ඇහෙන්නේ හීන් නගා ඇයි ගේ මුල්ලේ හීන් නගා ඇයි ගේ මුල්ලේ